You know, God wants to see change in our lives. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපගේ ජීවිතේ වෙනස් වීම දකින්නයි. He doesn't want us to be the same or every day nothing is happening. Every day you are the same. That's not God's will for you. උන්වහන්සේගේ කැමැත්ත නෙවෙයි ඔබගේ ජීවිතේ වෙනස් වීම සිදු නොවි ඒ ආකාරයෙන්ම ඔබගේ ජීවිතේ පැවැත්වීම. You know, the day you were born again, you were born into excellence. You were born into success. And you were born into glory. Hallelujah. නැවත උපාදිනේ වෙච්ච දවසේ ඔබ උපත ලද්දේ ඒ දෙවියන් වහන්සේගේ විශිෂ්ටත්වය වඩා යහපත් දේ උන්වහන්සේගේ මහිමය තුලටයි. Success is your birthright. සාර්ථකත්වය ඔබගේ උපන් ඔබගේ අයිතිවාසිකම. So you have to win all the time. එම නිසා ඔබ නිරන්තරයෙන්ම ජය ගන්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. You know, Jesus Christ went to the cross not for us to live a defeated life. Jesus Christ වහන්සේ කුරුසයට ගියේ අපිට පරාජිත ජීවිතයක් ගත කරන්නට නෙවෙයි. He did not suffer so that we also will suffer. උන්වහන්සේ දුක් විඳින්නේ නැහැ අපිත් දුක් විඳින පිණිස. He suffered so that we will enjoy highly successful life on this earth. උන්වහන්සේ දුක් විඳේ අපි අතිශයින්ම සාර්ථක ජීවිතයක් මේ ලෝකේ ගත කරන පිණිසයි. He wants us to have a glory life in this earth. උන්වහන්සේගේ කැමැත්ත අපි මහිමාන්විත ජීවිතයක් මේ ලෝකේ ගත කිරීමයි. Hallelujah. And it is possible. එය කළ හැකි. You know, many people say, you know, life is full of ups and downs. බොහෝ අය කියන කතාවක් තමයි ජීවිතය උඩට පල්ලෙහාට යන ජීවිතයක් කියලා. Yes, that is for the people who have not experienced Jesus Christ in their life. එහෙම කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෝන්ගේ ජීවිතේ අත්දකපු නැති අය. You can be always winning and moving forward and upwards. යේසුස් වහන්සේ තුල ඔබට නිරන්තරයෙන්ම ඉදිරියටත් ඉහළටත් ජය ගනිමින් යන්න පුළුවන්. But it does not happen automatically. නමුත් ඒ දේ ඉබේම සිදු වෙන්නේ නැහැ. You know, there are three things that people say. කාරණා තුනක් මිනිස්සුන් කියන දේවල්. You know, some people say whatever will be will be. සමහර අය කියන දෙයක් තමයි වෙන දෙයක් වෙච්ච දෙන්. There's a song Que sera sera. You know, whatever will be will be. ඒ වෙන දෙයක් වෙච්ච දෙන් කියලා සමහර අය කියනවා. You know, some others, especially Christians, say that. සමහර කිතුනුවන් කියනවා මේ දේ. They say if God has told this, then God will do it. දෙවියන් වහන්සේ මේ දේ කියාත් නම් උන්වහන්සේ ඒ දේ කරාවි. God has said it, then he will do it. දෙවියන් වහන්සේ කියලා තිබෙනවා උන්වහන්සේ ඒ දේ කරයි. Now number 1, number 2, they are both lies. පළවෙනි දෙවෙනි කාරණා දෙකම බොරු. The third lie is තුන්වෙනි බොරුව තමයි. If I have to get something, I will get it anyway. No one can stop it. මට මොනවා හරි ලැබෙන්න තිබෙනවා නම් කොහොම හරි මම ඒ දේ මට ඒ දේ ලැබෙනවා කාටවත් ඒ දේ නවත්වන්න බෑ. These three are lies from the devil. මේ කාරණා තුනම යක්ෂයාගෙන් කී ලැබෙන බොරු. They are lies to keep you not doing anything about your situation. ඔබගේ අවස්ථාව ගැන ඔබ කිසිම දෙයක් කරන්න නැතුව සිටින්නට යක්ෂයා කියන බොරුවක් මේක. If something is happening in your life, some circumstance in your life, you're not happy with it, you cannot just wait and see, you know, God will do something. යම් වාතාවරණයක් තිබෙනවා නම් ඔබගේ ජීවිතේ ඔබට බෑ නිකම්ම නිකන් ඉඳලා කියන්න දෙවියන් වහන්සේ මොනවා හරි දෙයක් කරයි කියලා. If you wait, the devil will make it worse for you. ඔබ ඒ ආකාරයෙන් හිටියොත් යක්ෂයා ඒක වඩා දරුණු කරાવි. You know, God wants us to be responsible. He wants us to be involved in what he wants to do in your life. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි අපගේ ජීවිතය පිළිබඳ වගකීමක් ගැනීමයි. If you look at the Bible, you see story after story how God involves people in doing things his way. අපි දකිනවා බයිබලයේ දෙවියන් වහන්සේගේ ආකාරයට යම් ක්‍රියාවන් කරන පිණිස දෙවියන් වහන්සේ යම් මනුෂ්‍යයන්ට මඟ පෙන්වනු ලබනවා. You know the story of Jesus on the boat with the disciples. යේසුස් වහන්සේ ගෝලයන් සමග ඒ ඔරුවේ යන විට. Jesus said, "We are going to the other side." යේසුස් වහන්සේ කිව්වා අපි එතරට යනවා. And there was a storm. කුණාටුවක් පැමිණියා. Jesus was sleeping. යේසුස් වහන්සේ නිදාගෙන හිටියේ බෝට්ටුවේ. And these disciples, they were so fearful. මේ ගෝලයන් උන්වහන්සේගේ ඉතාමත්ම බයටපත් වුණා. They woke up Jesus and they said, "Master, master, teacher, wake up, we are going to be killed." යේසුස් වහන්සේව ඒ නිින්දේ නැහැරවලා ඔවුන් කිව්වා ස්වාමිනී ස්වාමිනී අපි මැරෙන්නටයි යන්නේ දැන්. They were so fearful. ඔවුන් ඒ තරම් බිය වුණා. But if you see the story, Jesus got up And he spoke to the wind. Yesus he spoke to the sea. He said, peace. Amen. Yesus wahanse velave nagitla unwahanse katha kara e kunatuwatu e sulangata unwahanse katha karala kwa samadhanaya weva. You know, he didn't say, don't worry, don't worry. You know, you all also go to sleep. I was service. Nothing is going to happen. Yesus wahanse golayanta kiyuna kalabala wennepa. ඕගොල්ලොත් නිදාගන්න මමත් නිදාගන්න මුකුත් වෙන්නේ නැහැ කියලා. He didn't say I'm on the boat so nothing will happen. මම බෝට්ටුවේ ඉන්න නිසා මුකුත් වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ කිව්වේ නැහැ. He got up and he demonstrated. He showed to the disciple what must be done. උන්වහන්සේ ඒ ක්ෂණයෙම නැගිටලා උන්වහන්සේ ඒ කළ යුතු දේ ඕගොල්ලන්ට පෙන්නුවා. He demonstrated, he said peace. He spoke. He took authority. And there was great calm. Hallelujah. Unwahanse velave adipatya aragena katha kara unwahanse taravatu kara e samadhanaya weva kiyala kiyana kotama etana sielu de nischala una. There's something for us to do. Hallelujah. Eya apitat karanna yambya. You remember Jesus was walking on the water another time. Obata matakada tawat avasthawaka Yesus wahanse jalaya matu pita ewidda. And the disciples were on the boat. Golayan hitiya. We know the story. And they were horrified, they were terrified when they saw Jesus. They thought he was a ghost. ඔය දැක්කහම ගෝලයන් හිතුව හොල්මනක් එනවා කියලා. But Peter said, if it is you, you ask, command me to come as well. Petrus kiwa Yesus wahanseta swamini me obanam ඔබ මාවත් ජලය මත ඇවිදින්න මට හඬ ගහන්න කියලා කිව්වා. And you know the story? You know Peter was walking on the water. Petrus ජලය මත ඇවිදින්න පටන් ගත්තා. Notice he walked on the water. The Bible says he was able to walk because the word that Jesus gave kept him on the water. Hallelujah. Yesus වහන්සේ ඒ දීපු වචන කරන කොටගෙන පේත්‍රුස් ජලය මත ඇවිදින්නට පටන් ගත්තා. He was walking on the word. Hallelujah. ඒ වචනය මත පේත්‍රුස් ඇවිද්දා. But then he saw the wind and the storm. එකපාරට පේත්‍රුස් දැක්ක සුළඟ දැක්ක කුණාටුව. He took his eyes off Jesus. යේසුස් වහන්සේ වෙතින් පේත්‍රුස් ඇස් ඉවතට ගත්තා. And the Bible says he was afraid and he began to sink. බයිබලයේ කියනවා පේත්‍රුස් බියටපත් වෙලා ඔහු ජලය යටට කිනා හල්ලෙලූයා පටන් ගත්තා. And immediately he shouted to Jesus. Jesus he said help I'm drowning. පේත්‍රුස් එක ක්ෂණෙන් මොරගස්වා යෙසුනි මට උපකාර කරන්න මම යටට යනවා කියලා. He didn't go down and he didn't think oh if Jesus wants to save me let him save me. ඔහු නිකන් යටට ගිහිල්ලා හිතුවේ නැහැ. ආ යේසුස් වහන්සේ ඕන්නම් මාව බේරගන්න දෙන්න කියලා හිතුවේ. He began to say something. Hallelujah. ඔහු යම් දෙයක් කිව්වා එතන. And the Bible says Jesus immediately you know went and rescued him, pulled him out of the water. බයිබල් එකේන යේසුස් වහන්සේ ඒ කෙනෙහිම පේත්‍රුස්ව අතට අරගෙන එළියට ගත්තා කියලා. He didn't say okay Peter you drown you know maybe I will resurrect you after 3 days. ආ පේත්‍රුස් ඔයා යටට කිඳා බහින්න මම දවස් 3කට පස්සේ ඔබව නැවත නැගිටවන්නම් කියලා පේත්‍රුස් කිව්වේ නැහැ. Jesus knew he had to do something. යේසුස් වහන්සේ ඒ වෙලේ දැනගත්තා උන්වහන්සේ යම් දෙයක් මේ කරන්න අවශ්‍යයි කියලා. Hallelujah. Hallelujah. So we see that you know God always works with us. Hallelujah. සේ නිරන්තරයෙන්ම අපිත් සමග ක්‍රියා කරන බව අපිට පේනවා මේ දේ. He wants us to be responsible in our spiritual walk with him. උන්වහන්සේගේ කැමැත්ත අපි අපගේ ආත්මික ගමන තුල වගකීමෙන් ක්‍රියා කිරීමයි. Hallelujah. Hallelujah. So if you're going through some situation circumstance in your life you're not pleased about ඔබ යම් වාතාවරණයක් තුලින් යනවා නම් ඔබගේ ජීවිතයේ ඔබ ඒ දේ ගැන ප්‍රසන්න නැත්නම් there's something for you to do hallelujah ඔබ කළ යුතු යම් දෙයක් තිබෙනවා and when you do that you will see change happening hallelujah ඔබ ඒ දේ කරාම ඔබ දකිවි වෙනස් වීම සිද්ධ වෙනවා there's nothing that cannot be changed වෙනස් කරන්න බැරි කිසිම දෙයක් නැහැ last week we heard the message you know He said is there anything too hard for the Lord? Yes athi api ahwal deviyan wahanseta kala nohaki kisit tibenawada. What is the answer to that? Ekata uttare mokakda? No there is nothing too hard for the Lord. Neha unwahanseta kala nohaki kisit neha. Even this morning you may be thinking you know what is happening in my life. Me udasana oba kalpana karana athi kumakda mage jeevithaye siddha wenney. This morning the Holy Spirit is showing you some things, some secrets, some mysteries that you can take it and apply in your life and you will see change. Hallelujah. Me udasana shudatmayana wahanse obata pennum denawa yam abirahas rahas kihipayak oba ede allaganna obata yam deyak karannata divena wenas. Are we ready? Hallelujah. That was just the introduction. Okay. Right. Let's look, last week we looked at a scripture from Proverbs 4:20. We are going there first. Proverbs 4:20. Abi balamu hitopadeshe pothe 4 wana parichchede 20 wana padaya desa. Do you remember that? My son, attend to my words, incline thine ear unto my sayings. Mage putre mage vachana walata ahum kambi mage kim walata numbage kana nama panna. This is God speaking. Me deviyan wahanse katha karanne. This is the Spirit of God speaking to you this morning. Deviyan wahansege aathme me udasana obata katha karanawa. It says incline thy ear unto my sayings. මෙතන කියනවා මාගේ වචන වලට නුඹගේ කන නමන්න. The Hebrew meaning of that words incline the ear means step aside from your business, step aside from what you are occupied now and pay attention to what I have to say to you. මෙතන මාගේ වචන වලට කන නමන්න කියන එකේ හීබ්‍රූ අර්ථය තමයි ඔබගේ කාර්ය බහුල ඔබගේම ජීවිතයෙන් ඔබ එහාට ගින් දෙවියන් වහන්සේ වෙතට අවධානය යොමු කරන්න. In this morning when I prayed for you, I said our hearts and our minds are ready to hear from you with meekness and with gladness of heart. මේ උදෑසන මම වචනය දේශනා කරන්න ප්‍රථමයෙන් ඔබ වෙත යාඥා කරනකොට මම කිව්වා අපේ හදවත අපගේ මනස විවර කරන්න කියලා මෘදුකමින් යටහත්කමින් සහ ප්‍රීතියෙන්. So when we come to hear God's word, de vachane asannata api pæmenena vidhi, we must come with meekness because the one who's speaking to us is the creator of heaven and earth. Hallelujah. Mudu kamin yatahat kamin pæmenenna avashyai manda ada davase apata katha karanne ahasa polo mæwwa u tanan wahanse. And we need to receive with gladness of heart because this word that we are hearing is a word that will change our lives forever. Hallelujah. ප්‍රීතියෙන් අපි වචනය ලබා ගන්න අවශ්‍යයි මන්ද අපගේ ජීවිතය සදා කාලයට වෙනස් වෙන නිසා මේ වචනය කරන කොටගෙන Next verse 21 21 වන පදයේ දෙස බලමු. It says let them not depart, let these words not depart from thy eyes, keep them in the midst of thine heart. ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා නුඹේ සිත තුල ඒවා තබා ගනින්න. You know what does it mean to keep in the midst of your heart? Obage hadavata tula wachane thaba ganna kiyeneke arthaya kumakda? That means take that word and store it in your heart. E wachane ragena obage hadavate e wachane gabada karaganna. Your heart is the storehouse of every precious thing God wants to put in you. ඔබගේ හදවත තමයි ඒ ගබඩා කාමරය දෙවියන් වහන්සේ තුල ඇති සියලුම වටිනා වස්තු ඔබ රැස් කර තබා ගන්නේ ඔබගේ හදවත තුලයි. So he's saying keep them in the midst of the store it in your heart. මේ බයිබල් පදේ කියනවා මේ වටිනා දේවල් සියලු දේ ඔබගේ හදවතේ ගබඩා කර ගන්න. Now how do you do that? කොහොමද ඒ දේ අපි කරන්නේ? How do you do that? කොහොමද කරන්නේ අපි මේ දේ? It is by meditating on the word of God. Vachaneya menihi kirima tulin. It's by meditating on the word of God. Vachaneya menihi kirima tulin. That means we read it again and again. Ekiyanne api digin digatama nirantarenma meya kiyawenawa. We think about it. Me de gena api sitenawa. We mutter it, we speak it. E wagema e sitena de api mukhayen prakash karanawa. Because unless that word gets into your heart, e wachane obage hadawatata athulune nathna, it's not going to have any effect in your life. Kisima balapamak wenne naha obage jeevithiyata e wachane karana kota gena. Just because something is said in the Bible, Bible e yam deyak kiya athi pamane, it is not going to work for you. E oba wenuin kriya karanne naha. Just because you know in your head what the Bible says, යම් වචනයක් බයිබලයේ කියා ඇති දෙයක් ඔබගේ මනසේ ඔබ දන්නව වෙන්න පුළුවන්. It is still not going to work on your behalf. ඒ දේ ඔබගේ මනසේ දැනගත්තත් ඔබ වෙනුවෙන් ක්‍රියා කරන්නේ නැහැ. It needs to get into your spirit. එමේනේ වචනය ඔබගේ ආත්මයට ඇතුල් වෙන්නම අවශ්‍යයි. Hallelujah. Hallelujah. Say I'm going to meditate on the word of God. ඔබ කියනවා මම වචනය මෙනෙහි කරනවා. Your success will depend how much of the word of God is in your spirit. ඔබගේ සාර්ථකත්වයේ තීරණය වන්නේ ඔබගේ ආත්මයේ දේ ඇති දේව වචනය අනුවයි. The success that I'm speaking is a quality of life. The quality of life, a fulfilled life that only God can give you. මම කතා කරන සාර්ථකත්වය දෙවියන් වහන්සේට පමණක් දෙන්න පුළුවන් තෘප්තිමත් ජීවිතයක් නැත්නම් ගුණාත්මක භාවයෙන් වැඩි ජීවිතයක්. And I told the young people the other day, you know, you can study and do well and be a successful doctor, a successful lawyer, successful accountant. මම යවණයන්ට කිව්වා ඊ දවසේ ඔබට හොඳට පාඩම් කරලා අධ්‍යයනය කරලා ඉගෙනගෙන ඔබ ඉතාමත් සාර්ථක වෛද්‍යවරයෙකු, නීතිඥවරයෙකු නැත්නම් ගණකාධිකාරිවරයෙකු වෙන්න පුළුවන්. But it won't make you a successful person. Hallelujah. මේදී වෙච්ච පමණින් ඔබ සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ නැහැ. Only God can make you a successful person. දෙවියන් වහන්සේට පමණයි ඔබව සාර්ථක පුද්ගලයෙක් කරන්නට පුළුවන්. Who is a successful person? කවුද සාර්ථක පුද්ගලයෙක් කියලා කියන්නේ? A successful person is a person who's able to make others successful. Amen. සාර්ථක පුද්ගලයෙකුට හැකියාව තිබෙනවා අන් අයව සාර්ථක පුද්ගලයන් කරන්නට. Hallelujah. Amen. Who's able to, you know, lift up other people and be fulfilled in their lives. Hallelujah. ඔබ හැකියාව තිබෙනවා වෙනත් කෙනෙක්ගේ ජීවිතය ඉහළට ඔසවලා සාර්ථක කරන්නට. So we must choose to be a successful person. එමනිසා අපි තෝරා ගැනීමක් කළ යුතුයි සාර්ථක පුද්ගලයෙකු වන්නට. Hallelujah. Hallelujah. You know, God is not going to do for you unless you make a choice. දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් කරන්න යන්නේ නැහැ ඔබ තෝරා ගැනීමක් කළේ නැත්නම්. You know, God will give you options. දෙවියන් වහන්සේ ඔබට විකල්ප දෙවි. But the choice is up to us. Hallelujah. ඔබ තෝරා ගන්න අවශ්‍යයි. But when you choose, God will give you the ability. Hallelujah. ඔබ තෝරා ගත්තාම දෙවියන් වහන්සේ ඔබට හැකියාව දෙනවා. And he will give you materials to be successful. ඒ වගේම උන්වහන්සේ ඔබට අමුද්‍රව්‍ය දෙවි සාර්ථක කෙනෙක් වෙන්නට. And the material is the word of God. ඒ අමුද්‍රව්‍ය තමයි දෙවියන් වහන්සේගේ වචනය. Hallelujah. We go to next verse, verse 22. 22 වෙනි පදයට යමු. It says for they are speaking about the words of God. දෙවියන් වහන්සේගේ වචන ගැනයි මෙතන කතා කරන්නේ. For they are life unto those who find them and health to all their flesh. Hallelujah. මිසද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත් වේ. Hallelujah. Amen. They are life. Everyone say life. ඒ ජීවනය අපි කියමු ජීවනය. Life unto those that find them. මේවා සොයා ගන්න අයට ඒ වචනය ජීවනය බවට පත් වෙනවා. It's not for everyone. To those who find them. Hallelujah. මේ සියලු දෙනාටම නෙවෙයි එය සම්බවන්නන්ට විතරක් එය ජීවනය වෙනවා. So that implies that not everyone will find them. එයින් අර්ථවත් වන්නේ හැමෝම මේ දේ සොයා ගන්න එකක් නෙමෙයි. And he says and health to all their flesh. සකල ශරීරයට සුවය වේ. The word health there is a Hebrew word called mape. සුවය කියන එකේ Hebrew වචනේ තමයි mape. Everyone say mape. අපි කියමු mape. The word mape means medicine. Hallelujah. Mape කියලා කියන්නේ බෙහෙත්. It means aushadhe, medicine. It has curative abilities. Hallelujah. Amen. මේ ඖෂධ වල තිබෙනවා හැකියාව සුවය ලබා දෙන්නට. Hallelujah. Hallelujah. To all their flesh. සකල ශරීරයට. Do you know that the word of God is God's medicine for you? Hallelujah. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ වචනය උන්වහන්සේගේ ඖෂධයයි ඔබට. Hallelujah. Hallelujah. And he's able to give health to your whole body. Hallelujah. වචනයට හැකියාව තිබෙනවා ඔබගේ මුළු ශරීරයටම සුවය ලබා දෙන්නට. It doesn't matter what kind of sickness or disease you are having. මොන වගේ රෝගයක් ඔබට තිබුණා. Yes, the doctors can give you medicine, but there is a medicine that you only comes from God, that comes from the word of God. ඔව් දොස්තරවරුන්ට පුළුවන් අපට බෙහෙත් දෙන්න නමුත් යම් බෙහෙත් වර්ගයක් තිබෙනවා ඖෂධයක් තිබෙනවා දේව වචනයෙන් පමණක් පැමිණෙන. Hallelujah. So if the word of God is in you, if you are carrying the word of God, ඔබ දේව වචනේ රැගෙන යනවා නම්, if you are, you know, the word of God is inside you, දේව වචනේ ඔබ තුල නම්, you are carrying God's health. Hallelujah. ඔබ දේවයන් වහන්සේගේ ඒ සුවය රැගෙන යන කෙනෙක්. You cannot carry sickness. Hallelujah. ඔබ දේව රෝගය රැගෙන යන්නට. God's health and the devil's sickness don't match together. දේවයන් වහන්සේගේ ඒ නිරෝගී සුවයත් යක්ෂයාගේ රෝගයත් එකට ගැළපෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. Hallelujah. So the word of God has the ability to transport you into a realm of excellence and victory. Hallelujah. දේ වචනයට හැකියාව තිබෙනවා ඔබව ප්‍රවාහණය කරන්නට ඒ ජයග්‍රහණය කරා නැත්නම් විශිෂ්ටත්වය කරා. Now if you look at Jesus Christ. Jesus Christ වහන්සේ දෙස බැලුවනම් we don't see any account in the Bible that implies that Jesus was sick. බයිබලයේ කිසිම තැනක සඳහන් වන්නේ නැහැ යේසුස් වහන්සේ රෝගීව හිටියා කියලා. He knew nothing about sickness. He knew nothing about weakness or failure. රෝගය ගැන පරාජය ගැන දුර්වලකම ගැන යේසුස් වහන්සේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. And that's why the people who saw him, he said, "What manner of man is this?" ඒකයි මිනිස්සයා යේසුස් වහන්සේව දැකලා පුදුම වෙලා කිව්වා මොන වගේ මිනිස්සෙක්ද මේ? Even in that story when Jesus calmed the storm, the disciples said to each other, "What manner of man is this?" ඒ සුළඟ කුණාටුවට කතා කරපු අවස්ථාවේ යේසුස් වහන්සේ ගෝලයන් මවිතයට පත් වෙලා කිව්වා මොන වගේ කෙනෙක්ද මේ කියලා. In fact they were saying, you know, this man is not human. He is not normal. මෙයා සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි කියලා උන් නිගමනයකට ආවා. But if you look at the Bible clearly. බයිබලයේ දැස පැහැදිලිව ඔබ බලන්න. In 2 Corinthians 5:17 2 Corinthians 5:17 He says, "Behold, therefore if any man be in Christ, he is a new creature. He is a new creation. All things have passed away. Behold, all things have become new." යම ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම්, ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේ මෙන්න සියල්ල අලුත් වී තිබේ. In fact, this is saying, "Behold, this is a new creation. This is a new man." He's not the ordinary human being. Hallelujah. මැවිල්ලක් මෙයා සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි කියලා කියනවා මෙතන. And that is what the word of God has made you. If you are born again, you are a different man, a different kind of man. Hallelujah. ඔබ නැවත උත්පාදනය වෙලා තිබෙනවා නම්, යේසුස් වහන්සේව පිළි අරගෙන තිබෙනවා නම්, ඔබ වෙනස් ආකාරයේ මිනිසෙක්. He says he is a new creation. He's not going to be if he prays more. He's not going to be if he is fasting. He is a new creation. Hallelujah. මෙතන සඳහන් වෙනවා ඔහු අලුත් මැවිල්ලක්. ඔහු වඩා යාඥා කරොත් නැත්නම් निराහාරව හිටියොත් අලුත් මැවිල්ලක් වෙනව නෙවෙයි ඔහු අලුත් මැවිල්ලක්. You are a new creation. You are a supernatural being now. Hallelujah. You are not ordinary. Hallelujah. ඔබ අලුත් මැවිල්ලක්. ඔබ සුභා උත්තරීතර කෙනෙක්. Hallelujah. Hallelujah. Are you happy about that? Obegena satu wenanda. 1 Peter 2:9. E balamu 1 Petrus 2:9ට. It says, "But ye are a chosen generation." Amen. Oba thora gat wangshaya. Is again you're not going to be, you are now a chosen generation. Oba wenna yanawa nemei oba thora gat wangshaya. That word chosen generation means a peculiar, chosen, peculiar type of person. එතන තෝරාගත් වංශය කියන එකෙන් අර්ථවත් වන්නේ ඔබ පුදුම වෙනස් ආකාරයේ මිනිසෙක්. You are a royal priesthood, a holy nation, a peculiar people that should show forth the praises of him who has called you out of darkness into his marvelous light. නමුත් අන්ධකාරයෙන් Tamanගේ විශ්වවත් ආලෝකයට නුඹලා කැඳවාගත් තනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද සුදු ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනගත්ද වන්නහුය. You belong to Jesus now. Hallelujah. ඔබ යේසුස් වහන්සේට අයිති. You are a special kind of people. විශේෂ ගණයකට අයිති මිනිසයන්. You are not a religious type of people. ඔබ ආගමික සෙනගක් නෙවෙයි. You know, Christianity is not another religion. කිතුරුකම කියන්නේ තවත් ආගමක් නෙවෙයි. Christianity is a life of God that functions in a human body. කිතුණු කම කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ ජීවනය මිනිස්සෙක් තුල ක්‍රියා කිරීමයි. You know Jesus Christ didn't come to bring another religion. Jesus වහන්සේ පැමිණියේ නැහැ තවත් ආගමක් අපට දෙන්න. All the religions are good. සියලු ආගම් යහපත්. But Jesus came to give a life. Hallelujah. නමුත් Jesus වහන්සේ පැමිණියේ අපට ජීවනයක් දෙන්න. And that life is a God kind of life. ඒ ජීවනය දෙවියන් වහන්සේගේ ආකාරයේ ජීවිතයක්. Hallelujah. Hallelujah. It is a new breed, a special breed. එය අලුත් ජීවනයක් විශේෂ වූ ජීවනයක් and in that new life there is a special new kind of genes in us hallelujah ඒ අලුත් ජීවනය තුළ අපට තිබෙන අලුත් ආකාරයේ සෛල ජාන hallelujah the genes of Jesus hallelujah Jesus වහන්සේගේ ජාන that is why we are called in Christ hallelujah ඒකයි අපිට කියන්නේ නම් කරලා තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ now this is too high for the religious mind ක්‍රිස්තුස් වහන්සේ තුල කියලා කියන්නේ ආගමික මනසට මේ උසස් වැඩි වෙන්න පුළුවන්. We are called the royal priesthood. මෙතන කියනවා බයිබලයේ අපට රාජකීය සෙනගක් කියලා කියනවා. රාජකීය පූජකයන්. That means we are kingly priests. රාජකීය පූජකයන්. In John chapter 15 verse 16. යොහන් පොතේ 15 වෙනි පරිච්ඡේදය. When you are a priest, God gives you ability to pray to him. God is waiting to hear your prayers. ඔබ පූජකයෙක් වුණාම දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා ඔබගේ යාඥාවන් වලට පිළිතුරු දෙන්නට. Are you with me? Are you with me? This is a very exciting verse. ඊටමත් උද්‍යෝගිමත් වචනය. You have not chosen me. නුඹලා මා තෝරාගත්තා නොව. But I have chosen you. මම නුඹලා තෝරාගෙන පත් කළමි. Hallelujah. Amen. Now today you are here because God chose you. ඔබ මේ ස්ථානයේ අද දවසේ සිටින්නේ දෙවියන් වහන්සේ ඔබව තෝරාගත්ත නිසා. Otherwise you can never be here in this place. නැත්නම් කවදාකවත් ඔබට මේ ස්ථානයේ ඉන්නට බැහැ අද දවසේ. The devil will not allow you to come here. යක්ෂයා ඉඩ දෙන්නේ නැහැ ඔබට මෙතනට පැමිණෙන්නට. But because God chose you, you are here. Amen. දෙවියන් වහන්සේ ඔබව තෝරා ගත්ත නිසා තමයි අද දවසේ ඔබ මේ ස්ථානයේ සිටින්නේ. And ordain you. පත් කර තිබෙනවා. තෝරා පත් කළෙමි. I have ordained you. There is a ordination that has taken place. දෙවියන් වහන්සේ ඔබව තෝරාගෙන ඔබව පත් කළා තිබෙනවා. There was a decree on your life. දෙවියන් වහන්සේ ප්‍රකාශ කිරීමක් කරා ඔබගේ ජීවිතය. That you should go and bring forth fruit. Hallelujah. And your fruit should remain. එසේ කළේ නුඹලා ගොස් ඵල ධාරණ පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත්ය. It's saying that your life will be fruitful. You will make progress. You will produce results. Hallelujah. මෙසානේ කෙනෝ ඔබගේ ජීවිතය ඵල දරනවා, ඔබ දියුණු වෙනවා, ඉදිරියට යනවා, ඒ වගේම ප්‍රතිඵල ගෙනෙනවා. You know that's why Jesus called you. He didn't call you to come to church. ඒකයි යේසුස් වහන්සේ ඔබව කැඳෙව්වේ. නිකම්ම නිකං සභාවකට එන්න නෙවෙයි ඔබව කැඳෙව්වේ. He chose you so that you will go out and produce fruit you be a fruitful person you be a successful person in life Jesus වහන්සේ ඔබව තෝරා පත් කරනු ලැබුවේ ඔබ ගොස් ඵල දරන පිණිසයි ඔබ ජීවිතයේ සාර්ථක පුද්ගලයෙක් වෙන පිණිසයි And then look at the next verse and that it doesn't stop there it doesn't say full stop that whatever I'm so excited about this whatsoever you shall ask of the father in my name He may give it to you. Hallelujah. නැවතීමේ ලකුණක් නැහැ. දිගටම මෙතන මේ පදේ කියනවා මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් උන් වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය. Hallelujah. Speaking about your prayer life. Hallelujah. ඔබගේ යාඥා ජීවිතය ගැනයි මෙතන කතා කරන්නේ. He said whatever you ask of the Father in my name he may give it to you. මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් මම ඔබට දෙන්නේ He's not giving only some of the prayers. He's not giving answers only to some of the prayers. සමහර යාඥාවන් වලට විතරක් පිළිතුරු දෙනවා කියලා නැහැ මෙතන. He's ordained you to receive answers to every one of your prayers. උන්වහන්සේ ඔබව පත් කළා තිබෙන්නේ ඔබගේ සියලු යාඥාවන් වලට පිළිතුරු ලබන්නටයි. Hallelujah. Amen. I am ordained to receive prayer answers to every prayer that I make hallelujah mama pakkala tibenne mama yaaknya mage siulu yaaknyawan welata pilithuru labannatai when I received the revelation I was so excited hallelujah idarawima mama labuwahama mama itamaatma udyogi una you know your prayer life cannot be boring and dull if you know this revelation meeli darawima obata tibenawa nan obage yaaknya divitaya kammeli wenna bæha let me you seem to be not so excited about you see Let me tell it again. Jesus is saying, I have chosen you. I have appointed you. to bear fruit. Not only that, I have ordained you, appointed you, so that every prayer that you pray will receive answers. Hallelujah. යේසුස් වහන්සේ මේ ස්ථානයේ කියනවා මම ඔබව තෝරා පත් කරගෙන තිබෙනවා ඵල දරන පිණිස ඒ වගේම මාගේ නාමයෙන් ඔබ කරන සියලුම යාඥාවන් වලට පිළිතුරු ලබන පිණිස. So that means no unanswered prayers. Hallelujah. අපේ යාඥා වලට පිළිතුරු ලැබෙන්නේ නැතුව තිබෙන්නේ නැහැ. I am ordained. Say I am ordained. ඔබ කියන්න මාව පත් කළා තිබෙනවා. I am ordained. මාව පත් කළා ඇත. To receive answers to all my prayers. Mage sielu yaknyavan welata pilithuru labannata. Amen. You know, when God wants to do something in this world. Me deviyan wahanse me loke yam deyak karanna yanakota he needs somebody to pray. Un wahanseta avashya yam kenek yaknya kirima. Hallelujah. Even though God can do all things. Deviyan wahanseta siyalla kala haki he cannot do it unless a man would pray. නමුත් උන්වහන්සේට ඒ දේ කරන්නට බෑ යම් මිනිසෙක් යාඥා කරේ නැත්නම්. Do you see how important our prayers are? ඔබ දකින්නවාද අපේ යාඥාවේ වැදගත්කම? And sometimes those prayers will take long. සමහර වෙලාවට ඒ යාඥාවන් වලට පිළිතුරු ලැබෙන්නට කාලය. But the answers are going to come. Hallelujah. නමුත් පිළිතුරු පැමිණෙනවාමයි. You know, I told my grandfather's prayer. I'm the answer to my grandfather's prayer. He couldn't even see it. Hallelujah. මම කිව්වා මගේ සීයාගේ යාඥාවේ පිළිතුරු තමයි මම කියලා. ඔහු ඒ දේ දැක්කෙත් නැහැ ඔහුගේ යාඥාවේ පිළිතුරු. You know, some of the answers you are not going to see it, but in the realms of the spirit, if your spirit is open, you will see it in the realm of the spirit. ඔබගේ යාඥාවන් වලට සමහර පිළිතුරු ඔබ දකින්නෙත් නැති වෙයි. නමුත් ආත්මික තලයේ ඔබ ඒ දේ දකිවි. You know, that's why it's so important to pray. That's why as a church, when we pray, it's so powerful. Amen. ඒක තමයි මම කිව්වේ අපි සබාවක් හැටියට යාඥා කළ යුතුයි. අපි යාඥා කළාම ඉතාමත්ම බලවත්. We have prayer meetings. You know, some of you are not very very keen. මට හුන්නේ නැහැ කියන when the prayer announcement is going. යාඥා දැන්වීම යනකොට ඔබ ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. Don't do that, you know. Don't do that. ඒ දේ කරන්න එපා ඔබ. You know, get involved in you know in changing this world. Hallelujah. මේ ලෝකය වෙනස් කිරීම තුලට ඔබ ඇතුල් වෙන්න. Every prayer has power to change, to bring change from heaven. Hallelujah. හැම යාඥාවකටම බලය තිබෙනවා ස්වර්ගික වෙනස් වීම ඇති කරන්නට. Hallelujah. Hallelujah. See, I'm going to come for prayer. ඔබ කියන්න මම යාඥාවට පැමිණෙනවා. Hallelujah. I'm ordained to receive answers to prayer. මාව පත් කළා තිබෙනවා දෙවියන් වහන්සේ මාගේ යාඥාවන් වලට පිළිතුරු ලබන්න. Hallelujah. Hallelujah. Hallelujah. I'm coming for prayer meetings. මම එනවා යාඥා රැස්වීම. You know some men think prayer meetings are only for the women. සමහර පුරුෂයන් හිතනවා යාඥා රැස්වීම කාන්තාවන්ට පමණයි කියලා. You're mistaken. ඔබට වැරදීමක් වෙනවා. Hallelujah. You're not a real man if you cannot pray. ඔබ යාඥා කරන්නේ නැත්නම් ඔබ සැබෑ මිනිසෙක් පුරුෂයෙක් නෙවෙයි. Yes, I'm telling you. Hallelujah. You see, I pray for you, all of you. ඔබ දන්නවද මම ඔබ සියලු දෙනා ගැන යාඥා කරනවා. There is a prayer something called the prayer covering that the pastor and the leaders make on your behalf. ඔබ දන්නවද සභාපාලකතුමා සහ නායකයන් සියලු දෙනා එකතු වෙලා යාඥා රැකවල් කරනවා යාඥාව තුලින් ඔබගේ ජීවිතය. You are covered in this church because your pastors and leaders are praying for you. ඔබ රැකවල් ලබනවා අපගේ සභාවේ මන්ද ඔබගේ සභා පාලකවරුන් නායකයන් ඔබ වෙනුවෙන් යාඥා. You go and see the hospitals. How many are යාඥා කරන නිසා? How many are sick? How many are suffering? How many you know you are not suffering because your pastors are praying for you. Amen. ඔබ රෝහල් වල ගිහිල්ලා බලන්න කී දෙනෙක් රෝගී වෙලා දුක් විඳිනවද ඔබ මේ ආකාරයෙන් සිටින්නේ යාඥා තුලින් ඔබ රැකවල් ලබන නිසා. Hallelujah. You want to hear how I pray for you? ඔබ අහන්න කැමතිද මම කොහොමද ඔබ ගැන යාඥා කරන්නේ කියලා? Hallelujah. Early morning, late in the night. හිමිදිරි උදෑසන රාත්‍රියේ. As a father, I thank you for the people that you have given me. මම යාඥා කළා කියනවා පියාණනි මම ස්තුති කරනවා ඔබ වහන්සේ. Father, thank you that the word of God is strong in them. Hallelujah. මට දී ඇති සෙනග ගැන ඔවුන් තුල වචනය ශක්තිමත් මැති නිසා ස්තුති කරනවා. Father, thank you that no weapon fashioned against them shall prosper. මම ඔබ ගැන යාඥා කරනවා ස්වාමිනී ස්තුති මන්ද ඔවුන්ට එරෙහි වෙන කිසිම අවියක් සඵලවන්නේ නැහැ. As I pray I can see faces, your faces there. මම යාඥා කරන විට මම දකින්න ඔබගේ මුහුණම. I said they are going from glory to glory. ඔවුන් මහිමෙන් මහිමයට යනවා. I said none of their steps shall slide. කිසිම කෙනෙක්ගේ ඒ පියවර ඔවුන් වැටෙන්නේ නැහැ. Hallelujah. You are producing results in them. ඔබ වහන්සේ ඔවුන් තුල ප්‍රතිඵල ගෙනෙනවා. And I speak like that, speaking tongues, speaking, making declaration for you. අන්නේ භාෂාවෙන් කතා කරනවා, ප්‍රකාශ කිරීම කරනවා ඔබ වෙනුවෙන්. Hallelujah. Hallelujah. And you will see it's the same kind of prayers if you come for a prayer meeting with your pastor or with Pastor Liz. ඔබගේ පාස්ටර් එක්ක ඔබ යාඥා කරන්න පැමිණියොත් එවැනි යාඥාවකට ඔබට සහභාගී වෙන්න පුළුවන්. You know, some people do not understand. They think, okay, church, I can come whenever I want, I can stop whenever I want. But you are in this church, this house, and there is a covering and a spiritual protection on your life. Hallelujah. ඔබට තේරුම් සමහර අයට තේරෙන්නේ නැහැ මේ දේ. ඔබ මේ ගෘහයේ ඉන්නවා, අපේ සභාවේ ඉන්නවා, ඔබට රැකවරණයක් තිබෙනවා මෙහි සිටීම තුලින් පමණ. Hallelujah. Say praise the Lord. ප්‍රශංසා වේවා. Hallelujah. Hallelujah. See, the word of God is medicine. දෙවියන් වහන්සේගේ වචනේ ඖෂධයක්. In my early days of Christianity I read a book, small book, really blessed me. It says God's medicine bottle. මගේ ඒ ආරම්භක කීතුණු දවස්වල මම කුඩා පොතක් කියවේ. ගොඩක් ආශිර්වාද ලැබුවා. And those were the teachings I was holding on even those days. ඒ වචන වලට මම ඒ කාලේ ඉඳලා මම අල්ලගෙන හිටියා දෙවියන් වහන්සේගේ වචනේ ඖෂධයක් කියලා. Let's look at the next verse. Proverbs 4:23. Are you with me? Obama samagada? Are you with me? Obama samagada? Stay with me another 5-10 minutes. We're going to close. Okay. Keep thine heart with all diligence, for out of it are the issues of life. සියල්ලට වඩා නුඹේ සිත ආරක්ෂා කරගනින්න, මත් නිසාද එයින් ජීවණය නික්මෙන්නේය. Keep your heart with all diligence. සියල්ලට වඩා නුඹේ සිත ආරක්ෂා කරගන්න. This is a military word used there. Garrison your heart. නුඹේ සිත ආරක්ෂා කරගන්න. Mount guard over your heart. ඔබගේ හදවත, ඔබගේ සිත හොඳින් ආරක්ෂා කරගන්න. You know, some people are, you know, today everyone wants to guard their house, guard their, you know, bank balance. They put CCTV and all kinds of things. කොහොමයි බලන්නේ ඔවුන්ගේ නිවෙස්, ඔවුන්ගේ බැංකු ගිණුම් කොහොමද ආරක්ෂා? ලොකු බල්ලෙක්, ඇල්සේෂන් බල්ලෙක් කොහොමද ආරක්ෂා කරගන්නේ? But the word of God says what you must guard more than all things is your heart. නමුත් දේව වචනේ කියනවා ඔබට තිබෙන සියලු වස්තුවට වඩා ඔබ ආරක්ෂා කරගත යුත්තේ ඔබගේ හදවතයි. Because that is your treasure trove. Hallelujah. මන්ද එතන තමයි ඔබගේ සියලු වටිනා වස්තු තිබෙන්නේ. Out of it are the issues of life. මන්ද එයින් ජීවණය නික්මෙන්නේය. From your heart flows life. Hallelujah. Life. ඔබගේ When you have life there's no death in your life. ඔබගේ හදවතින් ජීවණය නික්ම වෙනවා. ඔබ තුල ජීවණය තිබෙනකොට මරණය තිබෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. You know, today so many people are having death, all kinds of death issues, death issues. බොහෝ මිනිස්යාගේ ජීවිතේ විවිධාකාරයේ මරණීය තත්ත්වයන් තිබෙනවා. You know, financial death is death. ඔබ දන්නවද ණය බර කියලා කියන්නේ මරණීය තත්ත්වයක් තමයි. Hallelujah. So it is saying guard your heart, mount guard, let nobody stop the worrying thoughts in your mind. Stop the worrying thoughts in your mind, in your heart. ඔබගේ හදවතේ ඒ බියවුල් කනස්සලු සිතුවිලි ඔබ නතර කරන්න. Don't let anybody put fear in your mind, heart. ඔබ කාටවත් ඉඩ දෙන්නේ නැපා ඔබගේ හදවතට බිය ඇතුල් කරන්නට. You remember the story of Jesus when there was a man called Jairus. Daughter was almost dying. Jairus'ගේ දරුවා මැරෙන්න ගියා. And Jesus went with this Jairus. Jesus වහන්සේ ඔහු සමග ගියා. And on the way you know that there was a story of the woman with the issue of blood. අපි දන්නවා යේසුස් වහන්සේ මාගාසල යනකොට මාර්ගයේ ඒ රුධිර දාවනේ ප්‍රශ්න තිබිච්ච ඒ කාන්තාව හිටියා මහලේ ස්ත්‍රියගේ කතාව. And I believe Jairus was watching that. මම විශ්වාස කරනවා Jairus ඒ ede balagena innathi. And Jesus wanted Jairus to observe what was happening. Jesus wahanse hitan nathi o hondai Jairus mag metana vena de balagena hitiyot. This woman has to testify, had to testify that when Jesus touched she was healed. Me mahale istriyata sakshi daranna siddha una Jesus wahanseta sparsha kala pamanin aya suway labapu bawa. Do you know that when you testify the people listening to you they will need your testimony to build their faith. Amen. Oba dannawada oba sakshi daranakota obage sakshya tulin e upakara vei vena kenekge haskamak siduwe. What happened as this miracle is finished, as they were going, some people came with a message. Me haskama mahale istriya suwe labuwa e haskama ivara vela oun yanakota yam paniwideyak rabigena avakata. I think you are familiar with the story. The people from Jairus' house said, you know, it's too late. The daughter has died. Pramada wedi daruwa miya gihilla kiyala paniwidaya raginama. Don't, you know, don't worry the master. Oba me swamin wahanseta karadara karanne pa. You know what Jesus said? Jesus wahanse dunna pilithura mokakda? Jesus looked at Jairus and said, Jairus disa balala Jesus wahanse kiwwa, fear not. Fear no one. Hallelujah. Fear not. Fear no one. The girl is living. Hallelujah. Aya jeevath wenawa. Hallelujah. It's never too late for Jesus. Jesus wahanseta pramada une neha. You know, if Jesus is on your case, Jesus wahanse oba wenuen katiyutu karamin pavatinawa. If Jesus is in your case, Jesus wahanse oba wenuen kriya karamin sitinawa nam, whatever news you may hear, obata kumana pravruttiyak paminiya, whatever bad news you hear, kumana naraka pravruttiyak oba wetata awat, you must hear him saying fear not. ඔබට ඇසිය යුතු දේ තමයි යේසුස් වහන්සේ ඔබට කියනවා. You know when Jesus said fear not, he was saying fear no. Amen. උන්වහන්සේ එහෙම කියනකොට උන්වහන්සේ කියපු දේ තමයි බිය වෙන්න එපා. He was speaking with authority. He was banishing the fear on that man's, the father's heart. උන්වහන්සේ අධිපත්‍ය අරගෙන ඒ පියාගේ හදවතට කතා කරලා කිව්වා බිය වෙන්න එපා. Hallelujah. Hallelujah. You know, fear is number one enemy to God working in your life. Devyan wahansege kriyawa obage jeevithe sidu wenawata lokuma satura thamai biya. Many people are fearful of what will happen. Oho aya biya wenawa monawa wenna. You know, some news has come and now, you know, trying to push out the life that God put in your heart. Yam pravruttiyak paminiya nisa obage jeevithe thibba devyan wahansege jeevanaya then turang wenawai wenna hadenawa oba. Bible says guard your heart, guard what God has given you, guard it with all your heart. Bible ekenawa deviyan wahanse apita kiyenawa deviyan wahanse apita di yati de apita raksha karanna. No, don't let that robber, that intruder call fear to enter your heart. Hallelujah. Oba idene nepa e biya namiti sorata oba tulata athul wen, because out of your heart is a fountain of life. Hallelujah. Mando oba hadawata tulin eliyata enawa e pitara. Instead of fear, let the fountain of life come out of you. Hallelujah. E biya wenuwata obage hadawatin e jeevanaya nikma ennata oba ida denna. You know, Jesus says out of your belly will flow rivers of living water. Hallelujah. Jesus wahanse kiwa obage hadawate e pitara galima tulin jeevanaya nikma wen. Rivers of living water. Hallelujah. Jeevana daayaka gangawa. You know, this morning as I speak, you are receiving life into your spirit. මේ උදෑසන මම කතා කරන අතර ඔබගේ ආත්මයට ඔබ ජීවනය ලබනවා. Hallelujah. That fear is leaving you right now. ඒ බිය ඔබෙන් තුරන් වෙනවා දැන්. Hallelujah. That anxiety is moving out of your mind. ඒ බිය කනස්සලු වීම වියවුල් භාවය පිට වෙනවා ඔබගේ ජීවිතේ. You know, suddenly you can see God is working in your life. ඔබට දැනෙනවා දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ ක්‍රියා කරනවා. That word is working for you on your behalf. ඒ වචනය ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවා. So God is saying to you, fear not, for I am with you. දෙවියන් වහන්සේ ඔබට කියනවා බිය නොවන්න, මා ඔබ සමගයි. No weapon fashioned against you shall prosper. ඔබ නිර්මාණය කිසිම ආවියක් සම්බලවන්නේ නැහැ. Hallelujah, because the greater one lives in you. Hallelujah. ශිෂ්ට තනමහන්සේ ඔබ තුල ජීවත් වෙනවා. He lives in you. Hallelujah. මහන්සේ ඔබ තුල ජීවත් වෙනවා. Let the word of God rise in you. Hallelujah. ඔබ ඉදෙන්න. Let the word of God rise in you. ඔබ ඉදෙන්න දේව වචනයට ඔබ තුලින් එළියට එන්න. Let every darkness leave you. සියලු අන්ධකාරය ඔබ තුලින් පහ වෙනවා දැන්. Hallelujah. Hallelujah.